ශිෂ්‍යයින් මෙවැනි අසත්‍ය කාරණා කරන එක ඇත්තම අසාධාරණයි. මොකද පහුගිය අවුරුදු 10 දශකයේ රජය පෙර නොවිවිරු විදියට උසස් අධ්‍යාපන සඳහා මුදල් වියදම් කළා. අද ආචාර්යවරු වැටුප් ගැන සඳහන් කරන්නේ නැහැ. මොකද ඒ උන් සන්තෝෂයි උන් ලබාගෙන තියෙන වැටුප ගැන. ඒ වගේම තමයි ශිෂ්‍යයින්ට අවශ්‍ය ප්‍රධාන ප්‍රශ්න වෙන නේවාසිකාගාර ප්‍රශ්න අද විසඳලා ඉවරයි. පෙර දින විශ්වවිද්‍යාල විතරක් නෙවෙයි අනිත් හැම විශ්වවිද්‍යාලයකම අලුත් නේවාසිකාගාර ඉදිරියලා තියෙනවා. ඒ සඳහා කලින් වියදම් කරාට වඩා පහුගිය දශකය තුළ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා මේ කරපු කාර්ය අගය කළ යුතු කාලයක්. ශිෂ්‍යයින් මේ අගය කළ යුතු ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නයක් විසඳා දුන්නේ ඒ ගැන. ඒ ගැන මේ අගතිගාමී විදිහට මේ වගේ අසත්‍ය ප්‍රකාශ කරන එක ඇත්තෙම හෙළා දැකිය යුතු කාර්යයක්.